ශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ලෝක විදු වූ සමෙක වූ ලෝකන්ත වූ ලෝකේ කෙල කෙලකට ගියා වූ ඒ කොළොක්ක සම්පේසත්ත ආහාරත් එක්ක සෝ වේදනා සතරෝ ලෝකා සතරෝ ආහාර පංච ලෝකා පංච ප්‍රදාන ඛණ්ඩ සේ ලෝකා සේ අධ්‍යක්ෂිකානි ආයතන සත් ලෝකා සත් විඥාන දෙති අර්ථ ලෝකා අර්ථ ලෝක ධම්ම නව ලෝකා නව සත්තාවාස දස ලෝකා දසායතන ද්වාදස ලෝකා ද්වාදස ආයතන අටවස ලෝකා අටවස භාග්‍ය මේ උපමාවේ පහදා දුන්න ලෝක සත්‍ය මේ කියන්නේ සංස්කාර ලෝක ලෝකේ කොටස් නවයේ බෙදෙනවා සංස්කාර ලෝක සත්‍ය ලෝක සහ අවකාශ ලෝක කියන්නේ ඒවා කියන්නේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන්නේ සමාධි සංඥා ලෝක සංඥා ලෝක නේ සංඥා නා සංඥා ලෝක කියලා තුනයි ඒක ඕකාර ලෝක චතුකාර ලෝක පංචෝකාර ලෝක කියලා තුනයි මේ දෙක ලෝක ඉරිදා ආකාරයෙන් බෙදලා තියෙනවා නමුත් ඔය පදාතරට කියලා එකක් දෙනවා ලෝක ස්වභාවි ලෝක සමුදේ ලෝක නිරෝධේ ලෝක නිරෝධු පාඩ ඉතින් මේ ඕකාර කියන දේ පුත්‍රයා මේ කතාව අහගෙන ඉන්නකොට ඔබ අරමුණු සියයක් ප්‍රයා දිවසා ප්‍රයා ගන්න බැරි වුණු දුරකාන්තේ දැක ගන්නවා. ඒ කියන්නේ මේ බබයක් පමණ වූ මනසක් ඇයිද සංවිධාවක් ඇයිද ආත්මභාවයේ තුල ලෝකේ ඉරව දැක ගන්නවා. මේ ඇතුලේ ලෝකයේ තියෙන ලෝක සමුදයක් දැක ගන්නවා. ලෝක නිරෝධයක් ලෝක නිරෝධ උපායක් දැක ගන්නවා. ඔහු ඵලයෙන් සෝවාන් මාර්ගයේ ඒ ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන ආත්ම හතකට සංසාරේ පිට කරගෙන අමාරු අධිවැටපත් වෙනවා. දැන් ඉන්නකත් සලකාගන්න මේ පාඩු වාක්‍යයේ ප්‍රකාශන ලෝක ධර්ම වලදී. ඒකෝ ලෝකෝ සම්මේතස්ස ආහාරකේකා එක ලෝකයක් තියෙනවා. සියලු සත්ත්වයෝ ආහාරයෙන් ජීවත් වෙනවා. සත්තාවෝ මේ ගෝතනවා සත්‍යයන් කියා සම්බේ තේනම අනුදා. උපන් සත්‍යයන්ගේ ජීවත් වීමට හා උපදීන් සිටින සත්‍යයන්ට අනුග්‍රහ අභිසාර හතරක් තියෙනවා. එන්නවත් සබේකාරෝ ආහාර පස්සෝ දසියෝ මන සංජේතනා විචාරණ සත්‍යයන් නමනසක්. බල සංජේතනා සත්‍ය විචාරණ සත්‍ය. කබලින් ආහාර අනුභවකරදී අනුභවකරදී අනුභවකරණය ජීවත් වෙන සත්‍ය කොට ගන්නවා. ඒකේ කියනවා රූප ආහාර කියලා. හසෝ දියෝ මනෝ සංජේතනා සතිය නිඥාන සතිය. ඒ කියන්නේ ආහාර ඉස්පස්තනේ කුමී ආහාරය චේතනාව හතරේ විපාරේ ආහාරයේදී ඒ අරුපියා සෝතනේ මුලින් කරා අංකල නව මහා භවයේ පංචෝපාදාන සංග රෝගේ දැතුලත් නව මහා භවයේ මේ ආහාර හතර හේතේ භවයන් අනුරූපෝ කියේ. ජීවිතේ දේ ලෝකා නාමයන්ට රූප නාමයන් රූපියා කියන ලෝක දෙකක් තියෙනවා. කාය සත වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා කියා වේදනා තුන ලෝක තුන. සත්තාරෝ වේදනා සත්තාරෝ ආහාර. ආහාර හතර නැවත ලෝක හතරක් ඇහිද හඳුනනවා. පංච ලෝක පංච උපාදාන සංඝා මේ සදා කර පංච උපාදාන සංඝයේ ලෝක පහ. සේ ලෝක සේ අඥාතිකාරී ආයතනයි. චක්කුසෝ ධාන දීවා කාය කරිතේ ආඥාතිකාරී ධායති ලෝකහය. සත්ත ලෝක සත්ත විඥානච්චිය. විඥානච්චි හතක් කියනවා ඒක ලෝක හතක් කරනවා විඥානච්චි හත. නානත් කාය නානත් සංඤි නානත් කාය ඒකත් සංඤි ඒකත් කාය නානත් සංඤි ඒකත් කාය ඒකත් සංඤි කියා හතරයි. ආකාසයන් චාරිතේ ඉන්ද්‍රයන් චාරිතේ ආකුඤ්ඤඥාන කියන තුනයි හතක්. අට ලෝක ධර්ම. අට ලෝක ධර්ම ලෝක අටක්. නව ලෝක නව සත් අර විඤ්ඤාණ ඉතිහාස දෙන්නේ නැත්නම් මේ සත්තා වාස නමයක එක සම්බන්ධ නිසා මේ විඤ්ඤාණ කෙටි හතර දෙකක් එකතු වීම සත්තා වාස නමයේ ධර්ම බරුණුනවද මේ සත්තා වාස නමයි නාගත් කාය නාගත් සංය කියන්නේ රූප කාය වශයෙන් විවිධ ආකාරයි සංසන්දි විඤ්ඤාණ වශයෙන් විවිධ ආකාරයි ඒ තරමයි මනුෂ්‍ය ලෝකය හා දිව ලෝකයයි. මනුෂ්‍ය ලෝකයේ දිව ලෝකයයි. භූතකාය එක ආකාරයෙන් විද ආකාරයි. අක්ෂන් දිවිඥාන මෙතන කියනවා නම. සුගති අවේදක ප්‍රතිදන්දිය උපේක්ෂා සාගත සංකේත සිටැනි අක්ෂන් සිට. ඊළඟට දේහක ප්‍රතිදන්දිය හතරයි. දේහක ප්‍රතිදන්දිය හතරයි නම්. ඒ කාමසුගති භූමියේ පටිසන්ධිඥා නාමය. ඉතා රූපකාර වශයෙන් ඥානත්යි පටිසන්ධි විඥාන වශයෙන් ඥානත්යි. ඥානත්කාරයේ දේවත්ව සංයෝගය කියන්නේ සතර ආකාර හා ප්‍රථම ආකාර දුක්ඛයි. සතර ආකාරයේ නරකය, ඉතාන ආකාරය, දේහ ආකාරය, අසුර ආකාරය කියන අපාය හතරේම රූපකාර විවිධ ආකාරයි. එකයි රූපකයක් විශේෂ කොට නැහැ. නමුත් උන්ගේ ප්‍රතිසන්ද විඥාන සංඥා එක භාෂාවක්. ඒකත් එකල සංඥා නම් අපසල ජීවිතාවේ වෙන ප්‍රතිසන්ද දෙන සිට එක ආකාරවල සිට. උපේක්ෂා සාගත අපසල විපාක උපේක්ෂා සාගත සංකීර්ණ සිට යනි චිතෙන් තමයි සතර ආකාරයේ ප්‍රතිසන්ද. ඒසෝන්ගේ ප්‍රතිසන්ද සංඥා එක. ඒසා නාගත කායයේ එක ප්‍රතිසන්ද. එලෙස විඥාන කිසිය සත්‍යවාදී. හේතුත් කාය නාගත් සමී කියන්නේ විද්‍යාචාර රූපිකයි. දැන් ප්‍රථම ඥාන සමීයේ බ්‍රහ්ම පාරිසත් බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පුරේ විද්‍යාචාර සමී කියන්නේ කලිතාව අපමානාව ආවසය. මේ බබතල පුර එක කාය එක පිටි දෙන්නේ මේක විද්‍යාචාර කාලේ. ඒ විඤ්ඤාණ කරේ හක්ෂන් විඤ්ඤාණ දෙකක් තියෙනවා. එකක් විචාර ප්‍රීති සුඛේ මාර්ගතා සහිත විඤ්ඤාණ විපාකසි. අනික විචාර විචාර දෙකම නැති ප්‍රීති සුඛේ මාර්ගතා සහිත විඤ්ඤාණ විපාකසි. විචාර ප්‍රීති සුඛේ මාර්ගතා කියන ඥාන හතරේ විපාකයක් තියෙනවා. මේ සුඛේ කාර්යතාවයද ඥානම තුනකින් එක්ක සිද්ධක් තියෙන පරිසරය. ඒසා පරිසරනිසිත ඒදා ආකාරයි. නව භූතකය කාසන. සුත්‍යඥාන කාලයේ ප්‍රඥාවේ රූපකය කාසන නැ පරිසන්දි විඥානෙ පිළිගත්. ඒසා ඒකත් කාය නාමකසයි. ඒකත් කාය ඒකත්සයි කියන්නේ සුත්‍යඥාන කාලයේ චතුර්ථඥාන කාලයේ සුද්ධාවාස. සුඛාඥාන තලයේ කියන්නේ භූමි තුනක් තියෙනවා. එයි අර මුලින් කළා අපල සුඛ ඒකාග්‍රතාව කියන්නේ ධ්‍යානාංග දෙකකින් එකතු සුද්ධාඥානයේ විපාකේ පමණ විනාශ කරන රූපය එකහස්. ඒකත්ලෙන්නේ චතුර්ථඥාන භූමිය උපේක්ෂා ඒකාග්‍රතාව කියන්නේ පරිසංවිඥාන එකයි. රූපය එකහස්. සුද්ධාවාස පහේවත් තියෙනවා. අසංතරේ කයි සත්තාවාසයෙන් ගන්නකොට අසංතරේ ගැනෙනවා විඥානක් පිටිහට සංතරේ ගැනෙන්නේ විඥානක් දැන්නේ සත්‍ය විඥානක් තියෙන ලෝක දාපපත නව සත්‍තාවා ලෝක භූමි නත දස ලෝකන දස ආයතන ඒ කියන්නේ කුප ආයතන වර්ග කියලා තමයි සක්කුසෝත ධානී මාපායි හායි කුප සත්‍ය ගන්න රස ශ්‍රස්තවයේ ආත්ම තමයි මේ ධාන කියනවා ලෝක තමයි දස ලෝක දස ආයතනයි ඒ තමයි මේ මනෝවිද්‍යාවේ ධර්මාන්තයේ කියන්නේ ලෝක ධාතු 12ක් කියලා. 18 ලෝක ආකාර සිතාදී.

මාන කාම චතුර්මහාරාජ සාවතුංස මාන ධම්ම මේ දෙයක ජීව ප්‍රඥා ලෝකවල පරිච්ඡේද හතරක් තියෙනවා. මේ අත පිළිසෙල්දී සියනාදන් නැති සිංහනාද පවත්. සියනාද කියන්නේ ඉන්නවා වගේ නාමද කියනවා නෙවෙයි. නාමය අභිතර ධම්ම දේශනා කරනවා. ඒ සිංහනාද ශ්‍රේෂ්ඨතම ධම්මචක්කම් බලච්චේති කියන්නේ ලෝකධාතී ශ්‍රමණ බ්‍රාහ්මණ ජීවනාග ධර්මාවේ කිසි කෙනෙකු පාරකරන්න බැරි හෝ ආපාසක කරගන්න බැරි ධර්මයක් කියන්නේ. ඒක තමයි කරාලි සුභිසක් කියන ධර්මයක්. කරාලි සුභිසක් කියන ධර්ම විචක්‍රය තමයි ප්‍රාප්තුකම් කියන්නේ. දුක්ඛ ධර්මයේ සම්බන්ධ කරාලි 12, සමුදය ධර්මයේ සම්බන්ධ 12, නිරෝධ ධර්මයේ 1ක් මාර්ග ධර්මයක්. අලපාවේ බොහෝ දෙනෙක් ඕනෙගේ ධර්ම චක්‍රයේ ජීවමානිය කරන්නේ කරාදි 8. ඒ වගේ ධර්ම චක්‍රයක් නෙවෙයි කරාදි 24 කියන ධර්ම චක්‍රයක් තමයි මෙතන ධර්ම චක්‍රම කියලා කියනවා. පුරාණ කාලේ බුද්ධ ප්‍රතිමාවේ මංගලාමාන සදා ඉනන් ඉස්සර කෞත්‍ය උභාවේ දාගලා තියෙන ධර්ම චක්‍රයේ පූජා කාර්යයක් නැති. අසෝකස්තම් වල කියන්නේ එක ධර්ම චක්‍රය. බුද්ධ ගයාවේ හැටියක් වල කියන්නේ එක ධර්ම චක්‍රය. හේතුව සිංහිසි ආරක් ඇදී ධර්ම සිංහිසක් ඇත්තාරෝ චතරාර්ය සත්‍ය දේශනේදී මෙතන දේශනව ධර්ම චක්‍රය. ඒක ධර්ම චක්‍රම් පවන්නේ කියන්නේ විපාක. ඒකත් ලෞකික සම්මාතම් බුද්ධජානන් වහන්සේ දේශනා කළ මේ අනේක ධාතු නානා ධාතු ලෝක ගණ්ඩා ඥානය නාථේ දේශයේ නමාරාදී බුදුරජාණන් ලෝකෝ දුමිනේ පතු. මේ පාපනේ අනේක ආකාරයේ භාවනා කරන්න ඕන කුණකය. අනේක ආකාරයේ භාවනා කරන්න. බුද්ධානුස්සතියක් අධ්‍යයනය කරවන්න පුළුවන්, ධම්මානුස්සතියක් අධ්‍යයනය කරවන්න පුළුවන්, සංඝානුස්සතියක් අධ්‍යයනය කරවන්න පුළුවන්. එවැනි උපසමානුස්සතියක් අධ්‍යයනය කරවන්න පුළුවන්. එවැනි චතුරාර්ය සත්‍ය දර්ශනා වාක්‍යයේ ප්‍රතිසම්පාද දර්ශනා වාක්‍යය කරවන්න පුළුවන්. නාන ආකාරයෙන් මේ ලෝකෙට ගුණය භාවනා කරවන්න පුළුවන්. යමෙක් කාමයේ වටින වශයෙන් විපාසුණා වූ දෝෂකාරකු අපේ මේ කම්යක් පමණ වූ මනසයි කරු සංඥාවක් ඇයිද වූ ස්කන්ධ පංචකයේ ඇතුළත කොහොමද දෙකලගා? මෙතන ලෝක කියන වචනේ කියනවා ලක්ෂණ ආශය. ලුචේ කියන භාෂාවක් කියනවා කායි භාෂාවේ ලුචේ. ඒ ලුචේ කියන භාෂාවෙන් පාරව උන්නුතිය කාර්යයේදී ඉන්න අප ආදේශයේ සම්නිවිදියේ සම්නිවනා ලෝක වෙන පදයක් කරගන්න. ඒ දුර්ජයේ ධාතුනි කියන්නේ කුජිනේක කොය. ඒ සාධු ලෝක වෙන පදයක් කරගන්න. ඒකේ නිර්වචන වාක්‍යයෙන් හඳුන්වන්නේ සත්‍යයේ සංකල්පයේ නිජ්ජේ කරුජේ ලෝකෝ. ඒක ප්‍රඥාවේ සකස් වෙනා කැලනවා බිඳෙනවා නිසා ලෝක නම් දෙන්නේ නිර්වචනයවත් කරනවා. ඒ දුක්ඛයන්ගේ සකස් වෙනවා නැත්නම් කැලනවා බිඳෙනවා. ඒකයි ලෝක හඳු චේතන චේතනාර්ථයෙන් බුධාතු එනිකන් ලෝක නම් දෙයෙන් කරනවා බිඳෙනවා. යමක් කැලනවා බිඳෙනවා නම් ඒ සියලු දුක්. ඔකේ මේකට අනිත් ලක්ෂණය මේ ලෝක ධාතුවේ සියල්ල කැලනවා බිඳෙනවා. මොනවද කැලෙන්නේ බිඳෙන්නේ? පාඩක් දෙන්නේ පටන් කිසි භාග කියන අර්ථවන්ගේ කැලනවා බිඳෙනවා. මේ සදාම වල සියලුම සත්‍ය ආහාරයෙන් ජීවත් වෙනවා කියන ලෝකයක්. එවනම් ඒ ලෝක ධාතුව සලයක් සලයක් පාදා කැලනවා දේ ලෝකානාත්ති ලෝකත්‍යවදා ලෝක දෙක අනවගේ කැලනවා බිඳෙනවා. සලයක් පාදා නාමය රූපේ වඩා ගාතුණීකින් ගන්නවා කියන්නේ රූපය කියන්නේ නාමයේ සේවයෙන් ධාතෙන් ධාතු ගන්නවා කියන්නේ. මේ වගේම වේදනාවෙන් ස්තන්ධ පහ ආයතන 6 ආහාර 7 ජාතේන සීලාගත කියාට අටලෝතාව සත්තාවාදනාමේ රූප ආයතන 10 දොස් ආයතන අටලොස් ධාතුනි ඕම සීලෙන් ගැතෙන ගැන බලනකොට ලෝකේ ඩයිටි සිත් 89 කෝ දැක්කත 50 කෝ උපාකේ සිතුත් මේවා තමයි ලෝකේ දැන් අපේ ස්කන්ධ කෝඩුවේ ඇතුළත මේ සියල්ලේ ප්‍රශ්නේ ස්කන්ධ කෝඩුවේ ඇතුළත රූප වේදනා සංඥා මරණාන්තයේ දක්වාම එන සිටේ. කර්මජ රූපයන් පිටදීම පිටීම අල්පමිත සිත්ය දක්වා සිදෙන නිවිරහය. තම කිරුත් සමන්තා රූපයන්ගේ ඇතිවීම නැතිවීම මොකද ඵලය වෙන්නේ කියන සාක්ෂිතේ. ඒකෝද යෙන්නේ රූප සම්පත්තියේ රූප ස්කන්ධයගේ රූප නෙමෙයි රූපපාදාන සම්යෙන්නේ රූපයේ දිරස්වීම දක්වන්නට අපට මහා සතිපට්ඨාන සූත්‍රයේ අරියස්සාර 14ක් ගන්නතියි. ඒක තමයි ස්වයං ප්‍රශ්නතිය. ඒකේ පක්ෂාන්දි චිත්තක්ෂණයේ පටන් සෑම චිත්තක්ෂණයක් ගානේ වේදනා උපාදාන ස්කන්ධය ඇති කරන හේතය ඇතිවෙන්න විපස්සනා කිරීමේදී තමයි නව ආකාරයෙන් වේදනා විපස්සනා සතිපට්ඨානයේ දේශනා කරන්නේ. එතකොට පක්ෂන්දි චිත්තක්ෂණයේ පටන් ගන්නාක්ෂේ දක්වාම සෑම සිතක් ගානේ සංඥා දැයිතිකයේ තියෙනවා මේක සංඥා රෝපය සංඤ්ඤාපාදාන ස්කන්ධ රෝපය. එහෙද භාවනාවට ගැනීම සඳහා සම්මාන විපස්සනා සතිපට්ඨාන භාවනා පරිවර්තන පහක් දේශනා කරන්නේ. එමගින් සංස්කාර රෝපාදාන ස්කන්ධයේ කියන තැන ප්‍රධාන වශයෙන් තියෙනවා. මොකද ඇත්තටම පරව සංස්කාර රෝපාදාන ස්කන්ධයේ අයිති. ඒ කියන්නේ සංඥා ස්කන්ධය සංස්කාර රෝපාදාන ස්කන්ධයක් නෙකම විදර්ශනාවට ගැනීම සඳහා තමයි ඊවැරේ විදර්ශනාව, ස්කන්ධ විදර්ශනාව, ආයත විදර්ශනාව, උද්ධාන විදර්ශනාව තවා ආයතත් විදර්ශනාව නම් සම්මාන පාතලා කර්මස්කාර පහ හේතලා තියෙන්නේ. ඊළඟට විඤ්ඤාණ උපාදාන ස්කන්ධය තමයි ලෞකික වශයෙන් ලැබෙන ඒ අසු දෙක. මේ ඒ අසු දෙක විඤ්ඤාණ උපාදාන ස්කන්ධය. එනේ විපස්සනාට ගැනීම සඳහා දාතේ ආකාරයේ චිත්තානුපස්සනා සුපට්ඨාන කර්මස්ථානයේ දේශනා කරනවා. මෙන්න මේක තමයි අග්ගේ නිමිනේ උපායයි. ඒකෙන් අපි දැන් කිව්වේ ඒක කර්මස්ථානයක් ගන්නවා. ඒ කර්මස්ථානයේ තියෙන විදිහට ගත්තහම ඉතලේ චිත්තාංග පහම මනෝවිඥා බෝධ කර ගැනීම භාවනා පිටිය අපට ආවා. මෙන්න මේක තමයි අපි දැන් හදාගන්න තියෙන්නේ. අපි දැන් කල්පනා කරගන්නවා අපි නිතරම පරිභව කරන මේ ඇස. මෙතනම අපේ ප්‍රවණන ගන්නවා ඒක ලෝකය. හැබැයි මේ සංස්කාර ලෝකයට ගන්නකොට මේ දෙතුන් කාපේකට ගන්නවා. ඒක ලෝකෝ සම්බේ සත්තා ආහාරන්ති සිතා කියන තැන මේ ඇට තුළ ආහාරන්ති සිත ලෝකෙත් තියෙනවා. නාමන්ති නූපන්ති ලෝකයේ තුනේ ඒගේ ඇත තුළ වේදනාතුරෙන් උපෙක්කා වේදනාවක් සඳතිීම. දත්තාව ආහාරා කියෙන තැන සබලින්කාල ආහාරය විත ඇත තුළ ඇත් ගෝලය තුළ රූප කලා. රාගේම සත්කාහාර බලෝතන් චේතනාහාර දිවානාහාර කියන තුළල ඒ ඇත සම්බන්ධව ගැති. ලගෙනවා කප්පු සම්පෝෂි ඒක ආහාර ඒ ලගෙනවා කප්පු සම්පාතජ සම්පාතජ වනිකා රූප සංකේතය ඒකත් ලෝක ඒක මනෝ සංජේතනාවක් නේ. අපේ ඉතාලක කුණා ගියාට ගන්න. ඒක ලෝකයක්. එළවෙන්නේ පරිපාදාන කංගා කියන ඇත කැරිවීම භූපෝපාදාන සම්පූර්ණ. එළවෙන්නේ දැන් අඥාතිකාම ආත්මයගේ දින ලෝකය සක්කායත සත්ත විඥානක් පිටියෝ කියන තැන විඥානක් පිටියේ සතෙන් මෙතන සත්ත විඥානයක් හට සම්බන්ධ වෙනවා සත්ත විඥාන වශයෙන් විඥානක් පිටියක් තියෙනවා දැන් පරිසම් විඥාන වශයෙන් මෙතන විඥානක් පිටියේ මුලින් හඳුන්වාට ඒ සතු එකම විඥානක් පිටි සංඛ්‍යාවක් දැයි ඊළඟට අත් ලෝක ධර්මවා කියන තැන ඒ අතම ඇද නිසා සිද්ධ වෙනවා. ඇද නිසා ලාභක් සිද්ධ වෙනවා ලාභක් සිද්ධ වෙනවා. ජසක අයසක් වෙනවා. සීගාවක් ප්‍රසංසාවක් වෙනවා. සපක් දුක වෙනවා සිද්ධ වෙනවා. අතලෝ භාවන ඇදේ තියෙනවා. ලවකන්තාවක් වශයෙන් අර විඥානයක් කියන ඉන්නම වාගේ චිත්ත සංකාමයේ සක්කු විඥානය අතතේ වාසය කරනවා. සත්‍ය ඇතේ වාසස්ස ගන්නවා. ඒකා කතා වාස ගන්න එක ගැන ලෝකය. දබාතරයන් කියන තැන සක්පාතේ ලෝකය. ගාමකාතේ කියන තැනත් එනවා. අත්තාරක ධාතුෝ කියන තැන සක්පාතේ. ඒක හිම කලක බැරියෙන්නේ ඇහැ කොච්චර කර්ම වලින් අපි ලෝක ධර්මයක් බල තේරුම් ගන්න ඉන්නවා. ඉන්නේ විඩා කායෙන් ලෝක ස්වභාවයේ අපි නරනවා ගන්නකොට ඒක රැකෙන්නේ විදාකන භාවනාව මානෙ කියන්නේ. නාම රූපයි. ඊළඟට ඉන්නේ අත නිසා සලයා සලයා පාදා දෙමිනේ කැලේ ප්‍රඥාවක් නිදිනියම යටි ඩකේ බංගාල පාතලා ඥානයක් අල්ලගන්න කියනවා. ඊළඟට කියන භාගිකයන් ඥානි ආදී නිදිද මුනිසුතයන්ට කටිසංගාම පාතලා සංකාමිතේ කාර්යයේ එදාන පරම්පරාවම අත නිමිති කෙරෙනවා කොහොමද මෙකලිතා මේ ලෝක ධාතු ප්‍රයංගලක අපට ලෝකනා කුමාරයන් වහන්සේ කොහොම ලැබිලා තියෙන්නේ විපස්සනාවල උපදවා ගැනීම මාතෘකාවසේ මේ වාගේ විපස්සනාවල වාසින් වඩන්නේ ඉතන ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධ ගුණයන් වශයෙන් ආවර්ජනය කරගෙන බුද්ධ ගුණ ආවර්ජනය කරලා එළුමත් හේතුකේ සද්ධා ඉන්ද්‍රිය සත්වා ඉන්ද්‍රියක් වර්ධනය කරගෙන ඉන්නන් තුනිපස්සාවට හැරේ. අර මුනි සදා අතල කොහොමද ජී පුත්‍රයා අවුරුදු 100ක්ම ලෝක ධාතු ගමන් කරන්නේ. සබලයේ කුමාරවරු 100 දින දරුවන ලෝක ධාතු කෙලවර කරා. සම්පතේ ලෝකුරා පිළ ජානන් වහන්සේ වදාළ. කාගමෙන් ඉන්නා ඉන්දි ගමෙන් ඉන්නා ලෝකයේ කෙලවර දක්වන්නේ හොදු. ලෝකේ මොදක් දෙවල මොදක් බුද්ධයෝනි කියනක් වානේ නමුත් මා කනවනවා මේ බමුණක් පන්න වූ ශරීර කෝඩෝ තුන එන්දියන්නේ නැත්නම් කියනවා. සෝත පංචෝපාදානක් සම්ම ලෝකේ හරියට ලෝක වාසයේ ලෝක සමුදේ වත්න් ලෝක නිරෝධ වාසයේ ලෝක නිරෝධෝ පාරවතේ දැකගත්තා නම් මේ අනන්ත අපරිමාණ ලෝක ධාතු සියල්ලම දැකගත්තා වෙනවා කියන කුණාසේ කහදා සෝතමෝදී අවකාශ ලෝක ගැන කියනකොට කර්ම රාශියක් කියන්නේ වෙනවා ඒ සඳහා අපි කාර්ය ගන්නේ නමුත් ලෝක ධාතු කියන එකට එක් සප්තලකද භූමි 31ක් සම්බන්ධව තියෙනවා ඒ වගේ සප්තලවල කෝටි ලක්ෂයක එක මණ්ඩලයක් තියෙනවා කෝටි ලක්ෂයක එක මණ්ඩලයක් තියෙනවා ආඥා ක්ෂේත්‍රය කියනවා බුදු දේවතුන් වහන්සේ දේවතුන් සූත්‍රාන්ත දේශනා වැඩි බුද්ධාඥාවන් පරක්නේ මේ කෝටි ලක්ෂයක් සාර්ථකයිවා. ඉරියාදේ මේ කප්පේ ගැටේ නැතෝ කියන්නේ නෙමෙයි. ඉරියාද කියන්නේ මේ කෝටි ලක්ෂයේ ලැබෙන රෝග ධාතු එක විදිහෙන්නේ. සමාන ලෝක ධාතු විනාශය කියන්නේ සමාන ලෝක ධාතු විනාශය කියන්නේ සමාන ලෝක ධාතු කලින්ම පරදේ. එනිසා එක මණ්ඩලයක් එකවරක් සංකප්පයෙන්නේ ඕන ලක්ෂයක් දක්වගෙන ඉඳීවි. මේ සංකල්පයේ නිර්මාණයක් නෙවෙයි. නමුත් ප්‍රත්‍යයෙන් හටගත්තද ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් මේ භූමි පර්වත ආදී සියලුම ලෝකහා ඒක නිකේති නිදි නිය ලක්කයේ තියෙනවා ඒ සම්බුදා රෝහිත දෙයක් වෙන වස්න අනිවරද මොහොතේ කරුවක් වෙනවන අතරවක් සාස්ත්‍රවරු ලෝකයේ සර්ව බලධාරී දෙවියන් නිර්මාණයක් කියන්නේ මෙන්න මේකත් වෙනවා ලෝකධාතුවේ කියනවා කාල් පරිච්ඡේදය. කාල් කල්පය, අන්තක් කල්පය, අදාළ කල්පය සහ මහා කල්පය කියනවා. කාල් කල්පය කියන්නේ දෙයක කාලයක් වෙනදී මනුස්සයන්ව පරිවර්තනය. කාලයක කාලු අකංකේ යුක්තාවක කියනවා. තව කාලයකට දැම දකවාක්කයක් කියනවා. ඒ විදිහම වටලා ආයු ප්‍රමාණය අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ කාලේ පරිවර්තනය කියලා. දර්පාවේ පරමාර්ථාවුදු සත්‍යමකයි. ඒ පාරිසල්පය. අනුසත්කාරක කියන්නේ අසංකේය අවශ්‍යක දසවාක්‍යයේ දැහැලා සත්‍ය විනාශයක් දෙනවා. ඒ සංසත්කාරකයි. අයවත් අසංකේය දාප අවශ්‍ය වැඩිලා දසවාක්‍යයේ දැහැලා සත්‍ය විනාශයක් දෙනවා. ඒ සංසත්කාරකයි. අන්තර්කාරකේ අන්තර්කාරක කියන්නේ. මේ වාගේ අන්තර්කාරක විශ්වඥාන තමයි ඒක අසත්‍ය කල්පයක් කියන්නේ. ඒ අසත්‍ය කල්පය වාස්තවයෙන් සංඛ්‍යාකරණය දෙන්නේ ඒකට අසත්‍ය කල්පය කියන්නේ. අන්තාකාරක විශ්වඥානවා සාකම් කල්පය. දැන් අපේ ජීවිතයේ හතර වෙනි අන්තාකාරකය මේ මහාකාරක කල්පයේ තව ඉදිරි සංකල්ප 10ක් පහළ වෙනවා. ඒකට තාක්ෂණික ආර්ථික ආරම්භය ඒ අන්තකාරක විශ්වක ප්‍රමාණ හතරක් වෙනවා මහා ආකාරයේ. එනම් අන්තරතාවක 80ක්. ලෝකේ සංඛ්‍යා වාදයෙන් ගන්න අන්තකාරක විශ්වක ගුණන්නේ දුක් සංඛාරය අසංකාරය. ඊළඟ ලෝක විනාශයතරම වෙනවා. ජීවයේ හෝ ජලයේ හෝ සුලයි. ජීවයේ විනාශ වෙනකොට ප්‍රථම ඥානයේ සමයේදී ගම්මලෝක සුලම් දෙක්ක මේ සතර ආපාය කල්සලෝක දිනේලෝක රක්ෂලෝක කුලිකාසය. ඒක කාල්පරවා හතර විනාශේන ජීන්නේ හතේ මේක වාසය. වාසයෙන් විනාශනවට බ්‍රහ්මලෝක හයක් දෙවිදාසය. හයම හතක් ජීන්නේ මත වාසය. එන වාර හතක් ගියාම හත හතේ වාරය විනාශවන්නේ සුලයි. උතෝත් මේවා කෙලෙස් නියම කරනවා. ලෝකපත්‍යාවේ සංකල්පවල යාමාදී මුල්පොතේ අපතන් දුක්ඛමෝදී ලෝකපාතෝ ජීන්නේ නැහැ. ලෝකපත්‍යාවේ සංකල්පවල ලෝකේ මුල්පොතේ අපතන් දුක්ඛමෝදී ලෝකේ ගලවෙන්නේ. ලෝකපත්‍යාවේ සංකල්පවල මුල්පොතේ අපතන් දුක්ඛමෝදී සුරේ ලෝකේ දෙවොත් විනාශ වෙනවා අන්තර්ගතය විශ්වාස කරලා දුක කරා විනාශ වෙන විපාක ඒක හඳුන් වන්නේ සමර්ථ අසංකල්ප දෙක පොවත් ගැටයක් දක්වලේ සමා සමාන විනාශ වෙනවා ඊළඟට විනාශී අජතාවා විභාග පස්සේ පවතිනවා අන්තර්ගත විශ්වාස කරලා දුක කරා ඒක හඳුන් වන්නේ සමර්ථ භාවයේ අසංකල්ප ඊළඟට මේ මොහොතේ ගන්නවා අල්ලේ කයයේ ප්‍රාප්තතාව. ලෝකේ කැදේ ප්‍රාප්තතාව කාලය හඳුන්වන්නේ විවක් අසංකල්පයේ හැසිරාත්මාකාරයේ දුක් කරවලා සතරපාදත සත්‍යෙකෝ සියලුම කාර්යය මොනවාද? මේ විශේෂ කාර්යය ආපායක කාර්යයක් පමණ ඕලියක්යන් සම්බන්ධයෙන් උනා උපකාර කරවන්නේ අපාරාලෝක සම්බන්ධයෙන්. එවැනිම කඳු බමක උපන්දරෝ පාසිකේනා ගක්කයෝ සම්බන්ධයි. ඒ ගක්කය හිතක් පාල වෙනවා යනකම් ජීවිනෝ යසු බ්‍රහ්මලෝක මනුෂ්‍ය ලෝක ඒවා අපරෝධ කරයි. ඒ මාතෘකාවේ ඒ බබක උපාගත්තේ බ්‍රහ්මජෝ සත් සංයෝජන ප්‍රහාණය කරනවා. කොරම්මාගේ සංයෝජනයන් ඔවුන්ගේ සංසාර වල දෙන්නේ පහකටදී. ධර්මලෝකවල සාර්ථකයන් සම්බන්ධ තිබුණා. මේක උපජීවිතේ නැරෙන්නේ නිවිල තියෙන දුක්ඛාරාමයේ සතක් වගේ ගන්න අර කාරාම සංයෝජනේ. අපේ සංයෝජනේ මාස් අපිනසකයේ ප්‍රාණයේ සංඛාරදී කිසි දෙයක් සූරාදක පරාමාන සංයෝජන පා උත්සන්න වශයෙන් දැනෙයි මේ ජීව ලෝක මානසික ලෝකයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉස්තරයෙන් සංකේය අප්‍රමේය සංඛ්‍යාව අනික ජීවරණයෙන් කර ධාලාගේ භක්මරාගයන් හිසක් එන්නේ. ඔවුන්ගේ අනන්ත වාර කිීම නිසා චිත්තේ කාර්යපතගෙන ඉරු සමුත්තාන සකලියා පෝතේජෝ වායෝ හටගන්න. ඒක තමයි සම්පත්ති කර වර්ෂාව කියලා දුන්නා. බීජමානයක් වාගේ ඊනෑරක් වාගේ ඇතිලා කිදේ දෙක වැඩි පොද වැඩිතාව නැහැ. ඕන් ගම්යක් අපල තිබුණු උදේ එකම එතෙන්දී ඒ සිත ප්‍රාථමික ධර්මයේ ඉස්ස සම්කාරය සතර ධාතුන්ගේ සම්පූර්ණයේදී අර ආරාත්‍ය ධාමයෙන් නැතනාව බ්‍රහ්මලෝක තුන අනුපිළිවෙලින් කිහිපෙනවා. නැතනාව ජීවලෝක හය අනුපිළිවෙලින් කිහිපෙනවා. එවැනි මේ මනුෂ්‍ය ලෝකයේ භූමි පර්වත සාගර දීප කුණු ගංගා දේවා ඒ කෙරෙතිපුණු ආකාරයට අනුරූපව සිදුවේ. සාමන නූල ඒ අනුසිද්ධ සෝමයේ කඩිනාරකන් දෙන්නේ අන්තර කාර්ය විස්සක් කරන්න බලන්න. සෝත මෙන්න මේ නිසා මේ මහා අසුකේ මාගේ පරු මහා සාගර සංගර සූර්ය මණ්ඩල ජීව ලෝකය රත්න ලෝක මේ රත්න මේ උත්‍රාඥයෙන් කත කරග සංස්කාරක අවතාර ලෝකයේ ඇතුළතත් මේ සංස්කාරක මේ වාසු අර සයාතේ අපාදා ඇති වෙන නෝ යන ගයි අනිත්‍ය අතිවිද නැතිනෙන්නේ කෙලෙසයි දුක. සංකේය ලෝක වාක්නා කරනවා. මේක හේතුයේද? තරංගේ ඇස මාත්‍රතාව කරගෙන ලෝක ධර්මයන් සම්මාදනය කරන්න කියෝ එකාතකින් බුදුමුණ භාවනා. එකාතකින් ධර්මමුණ භාවනා. තාත්කකේ සංගමුණ භාවනාව. තාත්කකේ උපසමාදසකේ භාවනාව. ඒකම මේ සත්කාර්යා විපස්සනා භාවනා විශේෂකම මේ අත මාතුකා කරගත හැකියි. මේකයි ලෝකනා බුදුරජාණන් වහන්සේ වදාළ බඹයන් කමන වූ ආග්‍රාහක සංගාමයේ තුන මේ දෝෂයක් සමුදයක් නිවෝදයක් මාර්ගයක් දක්වලා පුළුවන් කියලා දේශනා. ඒතකොට දෙපතුලේකම් විශේෂත්වා බඹයන් කමන වූ මේ ශරීර කූඩුව තුන ඊයේ ඊයියක් කුමුණක් දෙයක පොතේන තම ප්‍රසන්නා භාවනාවෙන් හදනවා නම් මේ පරිසෝපාකරණ ස්ථාන දෝකය සදානමකදී සියලුම දෝක සත්‍යයන් ඉක්මවා ලෝකරා උපතේ මහ රහතන් වහන්සේ දැකගත්ත ලෝකෝත්තර අමාවතිනේ සාධාරණ ප්‍රතිපදාවක් එතකොට යම්කෙනෙක් තම පොත්පත් වලින් අතු කරගන්න සාකච්ඡා කරන්නේ ඉතුලා ගන්න භාවනාවේ වදන්තු ලෝකරා උපේදාන ලෝකයේ දේශනා කර මේ ලෝක විවරකය හර අනේක ධාතු නාන ධාතු ලෝක ඥාන අනුස්මරණය කරමින් මේ ධර්මවල ධාර්මී නමන්නේ මේ ධර්මවල ඥාන අනුභව බලයෙන් මතමේ ලෝකයේ දෝෂය ලෝකස්වාමය සත්වාකාරයේ දැකගන්න ලැබේවා කියලා අපි මේ භාවනා කරනවා. හැබැයි එකක් පාසා භාවනා කරීමේදී අපට මුළු ලෝක ධාතුම එකක්වත් අර අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ලෝකස්වාමයේ ආපෝදේ. සියලුට ලෝක සමුදේ ගමි දුක්නා රැකනෝ සියලු හේතු ධර්මයන් ආවෝදේ දෙකට ගන්නවා මේ පංචෝපාදානස්කන්ධයේ ඇතුලේ මේක දැක්කත් පංචෝපාදානස්කන්ධයේ සම්බන්ධනේ මේ ලෝක නියෝජනයේ ලෝකෝත්තරයි. එනම් අසංසකතාවු වේවායි. දැන් අපි ලෝකය නම් වූ පංචෝපාදානස්කන්ධයේ ඉඩක්නා කර ගැනීම ඒ සම්බන්ධ වාක්‍යයේ නම් ඒකත්වයේ ප්‍රහාණය වෙන්නේ. සම්මුදේ සත්‍යයේ ප්‍රහාණය එහෙත් දෙයිත ලෝක නිරෝධයක් මේ නිමින් දැකලා ලෝක නිරෝධයේ දැකගැනීමට අපි සිටේ වැඩෙන ධර්ම සත්‍යය තමයි සම්මාදිට්ඨියගේ මාර්ගාංගය. ජීවිතයේක අනුගමනය කළොත් මේ ලෝක සාධියේ නාග දසමිතාවන් ඇහිද සරවරන්ත දැක ලෝකාර්ථය ජීවිතේ දැකගන්න. ඒ දෝතුරා සම්මා සම්බුද්ධ ඥාන මහත්සේ සාරවකන්තේ කල්පනාක්ඛ්‍යාක් වූ පාරමීදී බෝධිමුණේදී සීලයෙන් කුලෝක සිහිදාන දෙයි. වීරයෙන් පාරේ සිටේ. සද්ධාගරති අතු අරුණාචේකරා ඥානෝචේන මාර්ගාඥානි අතු දෙයි. මේ සියලු ලෝක සාකෝ සම්බන්ධව ධර්මයේ කියන ආවෝද කරගන්න. ආවෝද කරගැනීමේ උනාන්තේ සාත්‍රායිතෝම සකලං හේයන්ගේ අසුන්දී සතරම ඥානි සතුරු වෛතාරත්‍යක් ඥාන ආදී ඥානදාක පරිවාර කොට ඇති සර්වඥතා ඥානෙ ලෝකුරා සම්බුත රාජේකපත් අවුහතින් පාතුනවන්නේ ධම්මචක්ක දේකුණාමේ පතං සාරුණ වාරණන්ති දේකවා දේසුයේ හින්නේ ලෝක සභාවය ලෝක සම්මුතියක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධෝපාය ආબોධ කර ගැනීමේ අනුසාධනාපත්. ඉරේ දෙකේ සූත්‍ර අනුකම්පාව කරොත් සිටියේ සිටියේ කියන්නේ මේ හතර ආબોධ කර ගැනීමේ අනුසාධනාව. ඒකෝටි අනුසාධනා ගැනීම තේරුම් ගත්ත කුමී අකම්මියක් ගැනතාව මේ ලෝක සම්පී ඉක්මවා ලෝකෝත්තර අමාමහනිවට සාක්ෂාත් කරගන්නවා. අපේ තුන්වහන්සේගේ ශ්‍රාවක අපේ තුන්වහන්සේගේ ශිෂ්‍යයෝ අපේ තුන්වහන්සේගේ සාධකයෝ නිසා තුන්වහන්සේට ඕනේ මතුලත්යේ ජීව ලෝක බ්‍රහ්ම ලෝකයන් නෙමෙයි මේ භක්තියක් වන ලෝක ශරීර කුඩු ඇතුළත ලෝක තාපයේ සියල්ල ආબોධ කරගෙන ලෝකාර්ථය අමා මහ නිවනේ සාක්ෂාත් කරගන්නවා. ඒ සඳහා කුතුහල කරගන්න. ඒ සඳහා නිසි කියන සමාදාන ඒ සඳහා උපෝසත කියන සමාදාන. ඒ සඳහා අපේ භාවනාව. ඒ සඳහා දානමය කුසල පාර දුන්නා. ඒක ඒ සඳහා කරන්නේ පාරමී කුසල උත්සාහයෙන් අපේ සංකාමවල අර රටේ සතුටාකාරයන් බෝධිපාක්ෂිකාරව පරිපූර්ණ කාර්යපත් වුණොත් අනාගත ධර්මයකට දෙන්නේ අනාගත ලෝක ධාතුවට දෙන්නේ මේ ලෝක ධාතුවල දෙවිදීම ආර්ය සත්‍ය අවබෝධයේ අසංගත ධාතු සංඛාත ලෝකෝත්තර නිවන දැක ගන්න. යම් මේකින් මේ ජීවිතය ගන්න උදාහරණය සාර්ථක නුන ඒක මත්තර උපදේශය වෙනවා. එනිසා මත්තර ඒ පාරම උපදේශය නිසා යම් ධාතකර නෙදුම් මානේ දිලක නෙදුම් මානේ දැකුණු මේ ලෝක ධාතු වල විපස්සනා ඥානයෙන් ඇයිද බලන්න. දෙපතුලේ පටන් ඉඳ දක්වාම මේ විපස්සනා ඥානයෙන් කොටස් කොටස් දේකල බලන්න. බලනකොට මේක ඇතුළේම ලෝකයක් කියනවා නේද? මේ ඇතුළේ ලෝක හට ගැනීමේ මූල හේතුවක් කියනවා නේද? මේ ඇතුළේ තියෙන ලෝකේ නිරෝධයක් දක්වන්න ලැබෙනවා නේද? මේ ඇතුළේ තියෙන ලෝක නිරෝධ උපායනම් හෝ ආගසය කුමාරගේ සම්පූර්ණ කරගන්න ලැබෙනවා නේද කියලා දැක්වලා. මේ දේශනේ පවත්වන උදේ කුමාරගේ හිත ඒක කරනවා අවිද්‍යාවාදී ධාන සමාපත්තිලාගේ කෙනෙක් බැරිලු එතුමාගේ පිට වහා ප්‍රාණිගත වුණා එයි විපස්සනා ඥාන ලැබුණා ඒ විපස්සනා ඥාන කුලින් හොවාර සතරගාම අනාගාම අරිහත් මාර්ග ඵල පිළිගැනේ ලැබිය යුතු සාර්ථක නිවාර ධාතුව හොවාර මාර්ග ඵලයේ ආපෝදක ලක්ෂණ දෙන්න මේ නිසා සෝත්‍රා බුතසේ බුදු මහ රහතන් වහන්සේලා ජීවිත කාලයක් වූ පාරමිතාන්වා බලමින් ආගෝදතර ගත්තේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ උපනිෂේ වෙන ලක්ෂණ සූත්‍ර පාඩය මේ විස්තර කරන්න හේතුන මේ නිර්මාණ වචන තෙල නැවත නැවත විග්‍රහ කරන්න දින ගණනාවක් අපට අවශ්‍ය වෙනවා නමුත් මේ අපේ බලාපොරොත්තුවේ යම් සුවර් ලබනවක යත්‍රා අතක ගත්තා ප්‍රයණ ගන්න ඒ දුවම් ගමකාරයේ දොයන ගත්තන් පක්ෂය අභ්‍යර්ථනයගේ අනිකාකාරය සල්ගුවන් ඇතුරන්න පුළුවන් වගේ අපි මේ විදේ ධර්ම කතා තුළින් යත්‍රා පිටකරගෙන ශීෂ්මන්ද පූර්ව තුළ තියෙන අර ධර්ම භාණ්ඩාගාරයේ දුවම් ගමඩා නිරුද්ධ කළ බලන එමගේ සත්‍ය පූර්ව ප්‍රාක්ෂණය වෙතිනේ වටිනා අගනා රංගුවක් ලකු කරගෙන බලාපොරොත්තු වන උසස් අධිකම ඥානයන් සාක්ෂාත් කරගන්නට ප්‍රාර්ථනා පිහිටුව ගන්න. දැන් බලාපොරොත්තු වන වැඩි වේලාවක් සිල්තුන් වාදේලා සංසතිය ගත කරනවා. සෑම විනාන් දාය. මේ කාලයේ තුල අන්නේ කෙනෙකුගේ මේ ධර්ම කතාවට සවන් දීමේ අර ධර්ම ශ්‍රවණයේ උසලේ සම්පූර්ණයි. ධර්ම දේශනාවේ උසලේ අපට සම්පූර්ණයි. මේ කුසලයේ කුලී සෝමනස්ස සාගත වූ හෝ උපේක්ෂා සාගත වූ හෝ විලාස සංප්‍රයුක්ත සංකාරික හෝ සසංකාරික කුසලසි පහළ වේ. මේ ධර්ම කොටස රැකේනන සෝමනස්ස සාගත කුසලසි පහළ වේ. දැකීමේ අපහසුතාවයන් ඇති අවස්ථාව උපේක්ෂා සාගත කුසලජම පහළ වේ. නමුත් මේ ධර්ම කතාවක් නේද කියලා භාගෝධයේ ගමකට විලාස සංප්‍රයුක්ත එවගේම එපා කියනක් නැතුවම පොත සංස්කාර කරගෙන එපා කියන කුවාද සංස්කාර කරගෙන ඒකෝ මේ මුද්‍රිතේ පරම්පරාව තුළ සත්‍යික සැක ලැබීමේ ශක්තිය තියෙනවා ධර්මවාදිත සත්‍ය දෝමයේ සැක ලැබීමේ ශක්තිය තියෙනවා ධර්මවාදී උපනිෂේ ශාක්‍යයන් මෙහි තියෙනවා නමුත් අපි දන්නවා ඒ සියල්ලම දුක්ජන අනුක්ජනන්ගේ දෝකම් කියන මේ ධර්මයේපත් ත්‍රිසාරි මේ කියන අවිජේකකම් භාගයේ දක්වා දුන්නෝ භාගයේදී මන රෝගයක් අත්‍යන්තයෙන් පතරේ ලැබුණ මේ සිද්ධ කරගත්ත ප්‍රමාණ කරලයේ කුසල ජවචිත්ත පරම්පරාවේ ධර්ම ශක්තිය ලෝකෙක දුණා වූ ලෝකෝත්තර අමාමහ නිවන් සෝපීතම හේතු වාසන වේවා අභිසාර දීතුවා ගන්න. ධර්මානුශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. මුදල් ඉදීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා.